මගේ මම දේශපාලන කතා කරන්නේ නැහැ කියලා. මම උපදේශිකාවක් නෙමෙයි. මම නිකන් අනුශාසක විතරයි. පොත්පත් වාර්තා කරලා දුන්න කෞකේසියා අගමැති ධුරේ ඉල්ලනවා කියලා. මට පිස්සුවේ අනිත් අයට තියෙනවා වගේ මට පෙරේතකමක් නැහැ බලයට. හොඳට අවුරුදු 12ක් මම බලේ ඉඳලා ගෙදර ගියා මගේ කැමැත්තෙන්. මට කිසි උමනාවක් නැහැ අපහු බලේ දැහ ගන්න. මොකද අපි හොරකම් කළා නෑනේ. මිනි මරලත් නැහැ, වැරදි කළත් නැහැ. එතකොට අපිට හංගන්න දෙයක් නැහැ. බලේට එන්න හදන්නේ ඒව හංගන්න ඒවට අහු වෙයි කියලා බය තියෙනවා නම් තමයි බලේට එන්න උත්සාහ කරන්නේ. අනිත් එක අපි හොරකම් කරන්නේත් නැහැ. දේශපාලන බලේ යොදලා අපිට ගන්න දෙයක් නැහැ. අපි තියෙනේ වැනති කරගත්ත මිසක් ඒක නිසා මට නම් එන්න කිසි උමනාවක් නැහැ. හැබැයි රට හදන්න මං දායක වෙනවා.